භාවනා කර්මස්ථාන ගැන කර්මා ධර්ම ගැන සාකච්ඡා කරන්න අදහස් තියෙනවා. ඉතින් මෙයන් කෙනෙක් කරනවා අත්මිමානයක් විචිකිච්ඡාවක් කියන්නේ මොකක්ද කියලා. අත්මිමානයක් විචිකිච්ඡාවක්. අත්මිමානය කියන්නේ මොකක්ද? මාන්නේ කියනවනේ ඔක්කොම 10ක් නේ. තවත් එක හතකටත් දෙනවා මානෝ අතිමානෝ ඕමානෝ අවමානෝ අතිමානෝ අදිමානෝ ඔම දින හතක්. එතකොට දැන් මෙතන අතිමාන කියන එකේ තේරුම අතිමීතිමානෝ අතිමීතිමානෝ අතිමි මම දෙමි කවුරුත් නේ මම දෙමි මමයි ඕනෑම දෙයක් මම හැම දෙයකදීම වෙන කෙනෙක් නේ මම ඒකට ආර මේ මල්කර හිතේ කරන්නේ මම තමයි දෙවියන්ම සත්‍වත ගැනීම කරන්නේ එකම නෙමෙයි සත්‍වත අනිත් අය වගේ මල්කර හිතන්නේ නැහැ අර මල්වඩ මගේ තියෙන කවද ඕක කවුරුත් නේ මම තමයි නේද අන්නේ වාගේ හැම දෙයකදීම දැන් මොන්නේ ධර්මඥානය ගැන වුණා දැන් මොන්නේ යම් කිසි කෙනෙක් බණපදයක් වරනවා කවුද දන්නේ ඒ බණපදේ මොකද විශ්කර කරන්නේ ආ කවුරු මේ මමනේ අර මම කියලා තමන් උසස්කත ගන්නවා තමන් උසස්කත ගැනීම තමයි එතන හැම දෙයකදීම අක්මී මානෙන් කියලා කියන්නේ අක්මී දොඩ විචිකිච්ඡා කියන්නේ තේරුම උත්තේ කාන්තති විචිකිච්ඡති නාදිමුච්චති ලසම්පතිදති ධම්මේ කාන්තති විචිකිච්ඡති නාදිමුච්චති ලසම්පතිදති සංගේ වික්ඛාය කුම්බන්තේ අපරන්තේ කුම්බන්තාපරන්තේ ඉදප්පච්චේතා පටිසම්පන්නේසු ධම්මේසු කාන්තති විචිකිච්ඡති නාදිමුච්චති ලසම්පතිදති මොන විචිකිච්ඡා කියන්නේ විස්තර කරන සමහර සූත්‍ර පාඩය බුද්ධ රත්නය ගැන කම්පති දෙකක් තියෙනවා විචිකිච්ඡති තීරණයක් ගත නැහැ කියනවා රාගයෙන් නාදිමුච්ඡති සිත්තර පිළිතුමක් නැහැ සිත්තර පිළිගැනීමක් නැහැ ලසම්පති දෙති හිතේ ගැහැවීමක් නැහැ බුද්ධ රත්නය ගැන ඔය දෙන්න ලක්ෂණ වලින් හිත පිළිගාගෙන කියනවා දැකියක් තියෙනවා උනාසේ දුුණාද නැත්නම් සායි බබා වගේ කියන්නේ තියෙනවා තියෙනවා ඈ ඒ ඔනිවනි කියන එකක් තියෙනවාද ඒ වාගේ බුද්ධ රත්නය ගැන බුදුරජාණන් වහන්සේගේ පාරමී සම්භාර ගැන ගෝසත්ත්ව චර්ය ගැන රූප සම්පත්තිය ගැන ධර්මකා සම්පත්තිය ගැන නවආරහාදී බුදු ගුණ ගැන දසබාල ඥාන ගැන කපීතරද ඥාන ගැන සත්තාපාදාන ඥාන ගැන විද්ධි විද්‍යේ ගැන নানা ආකාර බුදුරජාන් වහන්සේගේ විශේෂත්වයන් ගැන නාදි මුච්චති ස්ථීර පිළිගැනීමක් නැත සංපතේ දෙති විශ්වාසින් පැහැදීමකුත් නැහැ අංකති ඇත්ත නැද්ද කියලා සැකේකුත් තියෙනවා විචිකිච්ඡති තීරණයක් ගත නැහැ කියනවා විචිකිච්ඡති දිගතා විචිකිච්ඡා විචිකිච්ඡා කියලා කියන්නේ දිගතා විචිකිච්ඡා විචිකිච්ඡා කියන්නේ විචිකිච්ඡාවේ විචිත්ත ආදාරේ කියන්නේ විචිත්ත කියන්නේ ප්‍රතිකාර සෝතරන්නේ ඔව් ප්‍රතිකාර ඒක ප්‍රතිකාර විචිකිච්ඡා දිගතා විචිකිච්ඡා දිගතා කියන්නේ ප්‍රතිකාර කරන්න බැරි ප්‍රතිකාර කරලා ඉවර කරන්න බැහැ දවර ප්‍රතිකාර කරන්නේ බැරි ප්‍රතිකාරයෙන් ඉවත් කරන ලද දෙයටි කියන විචිකිච්ඡා කියලා. දැන් පැටියක් කියන එක නා සුව කරන්නේ බැරි ලෙඩක් කියලා. සුව කරන්නේ බැරි ලෙඩක්. එනිසායකට කියනවා විචිකිච්ඡා තීරණයක් ගන්න බැහැ. දැන් සුව කරන්න බැරි රෝගිය ගැන වෛද්‍යවරයෙක් තීරණයක් ගන්න බැහැ. ඒ කොයි දෙයක් දුන්නත් ඒක අහන්නේ නැහැ. ඉතින් තීරණයක් ගත නැහැ කි බව තමයි විචිකිච්ඡා. තෝත බුද්ධාගමේ අටතන කියන තැන දැන් තේරුණානේ බුද්ධ ධම්ම සංඝ සික්ඛා උපන්ත අපරන්ත උපන්තා අපරන්ත උදාපච්චේතා පරිසම්පන්න. උපන්ත කියන්නේ අතීත කාලය ගැන. අපරන්ත කියන්නේ අනාගත කාලය ගැන. උපන්තා අපරන්ත කියන්නේ දෙපැත්තම ගැන. පරිසම්පන්න උදාපච්චේතා පරිසම්පන්නේ ධම්මිත කියන්නේ හේතුඵල ධර්ම කියන්නේ. මේවා ගැන විශ්වාස කරන්නේ දැක තියෙනවා. තීරණයන් ගන්න හැකියාව ඉන්නවා. ස්වභාවයෙන්ම ස්ථීර පිළිගැනීමක් නැතුව ඉන්නවා. අනික විශ්වාසවන්තව ඉතේ පැහැදීමක් නැතුව සම්පතියද ඉතේ පැහැදීමක් නැතිව පිළිගන්න බැරි නිසා. අනේක නිසා විචිකිච්ඡා කියන්නේ මොන දවසනක තියෙනවා නීවරණ විචිකිච්ඡා හතිරූප විචිකිච්ඡා කියලා එකක්. දැන් නීවරණ විචිකිච්ඡා කියන්නේ දෙලින්ම අපතක් අපතලජාතිකයක්. පතිරූප විචිකිච්ඡා කියන්නේ විචිකිච්ඡා වගේ නමුත් විචිකිච්ඡා නෙමෙයි. ඒ මොකක්ද? ඔව් දැන් අපි පාරක යනවා. ගිහල නැති පාරක් නිසා මේ පාර ප්‍රතිනිද හැරෙන්නේ. ඉතින් හැරෙන තැන හිත හිතා ඉන්නවා මේකද අරකද අරකද මේකද කියලා නේ. එතන තියෙන අපතල් හිතක් නෙමෙයි. නොදන්නා දෙයක් දැනගැනීමේ ඕනකම. දැන් රහතන් වහන්සේලා ලෝකෙදී ඉන්න පුළුවන්. දැන් රහතන් වහන්සේ මුකුළු පලාද ගමනක් යනකොට පාගමනින් ඉතින් මේ මොන ගමද? මේ මොන නගරයේද? මේ මොන ජනපදයේද? මෙතන මේ පාරේ ගොඩට යන්නේ කොයි පාරදම යන්න ඕන? ඔව්. අවිතර කියන අර විසාක රහතන් වහන්සේගේ සුතුපව ගමන කියලා ආරකින්නේ. විසාකරහතන් වහන්සේ ලංකාවේ උපන් කෙනෙක් නෙමෙයි පාටලිපුත්‍ර නගරයේ විශාල ධනවත් දෙන්නේ එළෙන්දේ. ලංකාවේ බොහෝම රහතන් වහන්සේලා ඉන්නවා ගහක් වලට ගියා දෙත සමාද වෙනවා කියලා අහලා ඉතින් ලංකාවට ආව මහනදම් පුරන්නේ. එවිල්ල අනුරාධපුර මහ විහාරයට ඇවිදි වෙලා අවුරුදු 5ක්ම දෙත සමාදන් වෙලා ධර්මයයි විනයයි භාවනාවයි ඉගෙනගෙන නිසමුත් වෙලා ආරණ්‍යයකට වැඩියා. ආරණ්‍යයේ වැඩියේ දවසේම රහත් වුණා. මාස 4-4 එකේ ගිස්සානුවේ ඉන්නවා. වඩන්නේ සම්මේ මෛත්‍රී භාවනාව. රහත් වෙලා මෛත්‍රී සමාධිය තම වැඩිමින් වඩන්නේ. ඉන් සිතුල් පාවගෙන බලා යනකොට දෙමන් සංදේහිත ඇවිල්ලා මොනවා හිතුවා. මේ කොයි පාඩු සිතුල් පාවට යන්නේ නැහැ. අනේ විචිකිච්ඡා කියන්නේ ඒක උපක්‍රියේ අපට විචිකිච්ඡාවක් නෙවෙයි. ඒකට පාර දෙන්නවා කියන්නේ කවුද? දේවතාව, වෘක්ෂ දේවතාවේ අතපන් කාලා කියන මෙන්න මේ පාරෙන් අපි සිතුල් කවුද? උන්වහන්සේගේ මෛත්‍රී බලයෙන්. මෛත්‍රී බලයෙන් මේ දේවතාව බොහෝ ගෞරවයෙන් උන්වහන්සේගේ සමිනිය පිළිගත්. ඉතින් ඊපස්සේ ඉතින් මාස 4ක් ඉඳලා එතන අනිත් කෙනෙකුට වඩින්න ඕන කියලා හිතාගත්තා. ජීවිතාවේ කැරිලා මිනිස්සුකින් අඳන්න ගත්තා. ඒක මොකද අඳන්නේ? ස්වාමීන් වහන්සේ ඒක වඩිනවා කියලා හිතුවා නේද? ඒකත් අපි අනුගාමිනේ. අපි ඉඳීමෙන් ඇති වැඩේ මොකක්ද? ස්වාමීන් වහන්සේ එන්නේ මේ වන දේවතා බොහෝම අසමගි. ස්වාමීන් වහන්සේ ඇදියාට පස්සේ ඔක්කොම සමගි. දැන් ස්වාමීන් වහන්සේ ඒක ඇදියාට පස්සේ අර කලින් වගේ අසමගි කන් නැතිනකට අපි අනුගාමිනේ. දැනගත යුතු දේ පිළිගන්න ඇතිකම. විශ්වජාන වාද ගැන දැනගන්න ඕනේ. ඒක පිළිගන්නේ නැහැ. ධර්මය ගැන, සංඝයා ගැන, සික්ඛා ප්‍රතිපදි ගැන දැනගන්න ඕනේ. ඒක පිළිගන්නේ නැහැ. නැතත්. ඒ වගේම අතීත කාලය ගැන, අනාගත කාලය ගැන, දෙපැත්තම ගැන, දේශපාල ගැන දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ. ඒ සම්බන්ධ කිසියම් ස්ථිර පිළිගැනීමක් නැහැ. ඉගෙන ගන්න ඕන කමක් නැහැ. ඒවට කියනවා විචිකිච්ඡාව කියලා. මේ දෙක කෙටියෙන් තෝරගත්තනේ. උපක්ලේශ කියන අතිරේකයක් දෙනවා. උපක්ලේශ. එතන උප කියන වචනය ක්ලේස කියන වචනය දෙකක සංදියක් තියෙනවා. ස්පක්ලේස. ක්ලේස කියන්නේ චිත්ත සංකානේ දවන, පවන, උපතාපනේ. දවනවා කියන්නේ කුච්චනවා කියන එකනේ. චිත්ත කුච්චනවා. පවනවා කියන්නේ ඉත ඒ සත්කරනවා. උපතාපනේ කියන්නේ නැවත නැවත ගැටි ලෙස චිත්ත පවනවා. දෙවෙනි දේ කියන ක්ලේස කියලා. දැන් ක්ලේස කියලා අපි බොහෝ වෙලෙන් කියන්නේ කිලුතු කියන එකනේ. ඒකත් හරි. නමුත් ඒක වචනාර්ථය කියන්නේ දවන කවල බව. චිත්ත සංකානේ දවනවා. ගැඹිල්ලක් ඇති කරනවා. ඒ වගේම සැවිල්ලක් ඇති කරනවා. දැන් ගැඹුරු ලෙස ගැඹුරට සැවිල්ලක් ඇති කරනවා. යම් කිසි ධර්මයක්. ඒක තමයි ක්ලේස. එතකොට උප කියන උපකාරිය ධර්මාම අධික ලෙස කියන එක. අධික ලෙස හිත දවන කවන ධර්මයේද කියනවා උප ක්ලේස උපක්ලේස. ඒවා කියනවා 16ක්. ගැටි ලෙස හිත දවනවා තවනවා. මොනවද ඒ දැන් තවන්නේ? උපක්ලේස 16ක් තියෙනවා. අහලා තියෙනවද? තියෙනවා අහලා. ගුණ කරගෙන නැත්නම් මේ මල් වැඩන් ගොතා වෙන්නේ නැහැ තාම. දෙතේ ගොතා ගන්න ඕනේ 16. යොදාගෙන ඉතර හිතේ බලන්โดන මේව මගේ හිතේ පහළ වෙනවාද තේනවා නම් අත්කර ගන්න අපි ඒවා දැනගෙන තියෙනවා මොනවාද ධාතේ මම අද කියලා දෙන්නම් හැබැයි ඒවා මේ ආවර්ජනා කරමින් ওই ධාන කියලා භාවනා කුසල් කරමින් ඉස්හාන් කරන්න තෝරේ මේ ධර්මයන් නිවන් දකින තුරු මගේ හිතේ පහළ වේවා බලන්න වේවා දෙක දෙක කියන්නේ දෙක දෙක අටක් දුකල අටක් තියෙන දුක ධාර්මයයි අවිද්‍යා ව්‍යාපාද අවිද්‍යා ව්‍යාපාද ක්‍රෝධ උපනාම මක්ඛ කලාප ඉච්ඡා මච්ඡා මච්චරිය ඉච්ඡා මච්චරිය මායා සාකේය මායා සාකේය සම්බ සාරම්භ මාන අතිමාන මඳ ගමාද මොනවාද දුගල ධර්ම 8යි දෙකේ කියවා එතකොට 16යි අවිජ්ජා ව්‍යාපාද ක්‍රෝධ උපනාම මක්ඛ කලාප ඉස්සාමච්චරිය මායා සාකේය සම්බ සාරම්භ මාන අතිමාන මඳ ගමාද කරු දාගේ ඉතින් තේරුම් කරගන්න ඕනේ අවිද්‍යා ව්‍යාපාද අවිද්‍යා කියන්නේ දැඩි රෝගී දැඩි රෝගී කියන්නේ සමන්න තියෙන දේ නෙමෙයි දැන් සමන්න තියෙන දේ ගැන ආසාව ලෝභයයි අනුන්ගේ දේ ගැන ආසාව කියන්නේ දැඩි ලෝභයයි ඒකයි අවිද්‍යා කියන්නේ අපි තියෙන උපකාරයෙන් ඒ ලෝභය තව උස්සන්න බා පෙන්නවා තමන්ගේ දේට මදිවට අනුන්ගේ දේට ආසා. දැන් තමන්ගේ දේට ආසා වෙනගෙන ඒක මදි වෙලා අනුන්ගේ දේට ආසා කරනවා. අන්තිම නම් නිකන් ආසාව නෙමෙයි. ඒක මට ලැබේවා කියලා. ඒක තමන්ද නවා ගන්නවා, පිළිනමා ගන්නවා. ඒකයි අවිද්‍යාව කියන්නේ ඒ දේ දැඩි කරමු. දැන් අනුන්ගේ ලක්ෂණ ගියත් දැක්ක හරිය හොඳ ලක්ෂණ ගියක් නෑ. බොහොම ලක්ෂණ. තවන්නේ අවිද්‍යාව. රැකෙන්න මතනේ මොද? රැකෙන්න මතයි මොද? අන්න නමන්නේ ඉන්නවා ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් හිතේ දැඩි දැලීම ගෝණකමක් ඇති කරගන්න. දැලීම අපාගාමී අකුසලයක්. දැලීම කරෝ කතයක් කියලා. ඒක හොයාගන්නේ. ඈ? ඒක යන්නේ. ඒක තරයි කිව්වත් හරි. ඔය දින ලක්ෂණ දෙයක් දැකලා හරි උන් ලක්ෂණ ගියක් ලක්ෂණ දෙයක් කියලා හිතුවා නම් ලෝභේ. තා කරෝ පතමුනේ නැහැ. ඒකේ විදිහ අපි මට නැගුවා වගේ කියන. ඒක ඒක වෙනයි. ඒ ජීවිතේ නෙමෙයිනේ. අපේ කරෝ මතේ උනේ නැහැ. කියන්නේ මනෝද්වාරික කර්ම කර්මයක් වුණා කර්මපතේ වුණේ නැහැ. කර්මපතේ වෙන්නේ අනුන්ගේ දේ මම ලැබේවා කියලා හිතුවා. ඒ වගේ දෙයක් මට ලැබේවා කියලා එයා අරගෙන ඉන්නේ. ඒක නෙමෙයි. වෙන දෙයක් ගැන ආසාව ඇති වුණා. ඒක ලෝභ මුල අකුසලයක්. අකුසල කර්ම ප්‍රත්‍යක්ෂුනේ නේ මනෝද්වාරේ. මනෝද්වාරේ කර්මසිත කාරණා ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ දේ මත වේවා. අනුන්ගේ දේ මත වේවා කියලා හිතුවොත් අනේ කෙලෙයි අකුසල. කෙලෙයිම කර්ම කරනවා. ව්‍යාපාද තරහ. ඒ කියන්නේ ඒ නිකම් ව්‍යාපාද නෙමෙයි දැන් ව්‍යාපාද ඥාන කියනන් ඔක්කොම 10ක් නේ මොනවාද ව්‍යාපාද 10ක් තියෙනවා ව්‍යාපාද කියන වචනේ තේරුම ව්‍යාපාද විආපාද විආපාද කියන පද දෙකේ සමස්තයක් වෙයි කියන්නේ විආපාද. ආපාද කියන්නේ පද ගතියන් කියන දහයෙන් ඇදී පදයක් වලක ඒ තේරුම සම්ිනෙනවා. සම්ිනෙනවා මොනවාරද සම්ිනෙන්නේ වි විකෘතියද? හිත විකෘතියද සම්ිනෙනවා. හිත හිතේ ප්‍රකෘතිය නම් අත්මනතා. අත්මනතා කියන්නේ සතුටක්. හිතේ ස්වභාවය සතුටක්ව සන්තෝෂ බව. ඒ සන්තෝෂවත්ක කියන පිට විකෘතියටපත් වෙනවා. බත කිලුණා කියන්නේ නේ? බත කිලුණුණා. ඒක තිබුණා විකෘතිනේ. අය කැමත ගන්න බෑ. ගන්න නෑ කියන දාන. ඒ වාගේ මේ මොදින් තිබුණ පිට මොදින් තිබුණ පිට කියලා අත්මනතා අත්මන කියලා. කියන්නේ තමා කැමති පිට කැමති පිට නම් බතින් දෙපෙන් ඉන්න පිට විකෘති වුණා. දුනු වුණා නැත්නම් පිළුණු වුණා. අන්න වි ආපාද. ඒක සම්දේනවට ව්‍යාපාද කියනවා. වි ආපාද. යයන්නක් ආගම වුණා. අන්න යයන්නක්. වි ආපාද ව්‍යාපාද. තොට ව්‍යාපාද කියන්නේ ගෙරුණේ හිතේ විකෘති වීම. කොහොමද විකෘති වුණේ? නපුරු බවටපත් වෙනවා. දැන් මොන්නේ කෙනෙකුගෙන් කමන්න කරදරයක් වුණා. අනක්කම්මේ අච චරති. ආවල් එක නම් මට අර්ධයක් කළා මට අලාභයක් කළා ඉතින් හිත විකෘති වෙනවා ඔය විඤ්ඤා දෙයෙන් වැඩිච්චා ඒකේ වැඩිච්චා ගෝම වැඩිච්චා අපා කැඩිච්චා මොනවද හිතනවා බොහොම නපුරු දෙයක් හිතනවා හිතනකොටම කෙලීම කර්ම පද කෙලීම අර කාදී යන කර්ම පදයක් සතරදී යක්ෂයන් නාගයන් දුවක මේ වගවල සුන් සිංහයන් වාගේ වෙන්නේ හේතු වෙන මහා භයානක සංකේ මේ තත්පරයෙන් සිද්ධෙන්නේ පුළුවන් ඒකට කියනවා ව්‍යාපාර දැන් ඔන්න අභිජ්ජා ව්‍යාපාර දැන් ඔයවා කීයක් ගොතාගෙන නැද්ද නේද ඒක ජීවිතේ කුදනේ අහෝතේන්නේ දී කරහත් දෙන්නෝ නැත්නම් විභාවදල ආසම් දෙන්නෝ අහෝතේනවනේ ඒක යටපත් වෙන අභිභවණේ වෙනවා කියන්නේ කර්මයේ අභිභවණේ වෙනවා යටපත් වෙනවා දැන් ඒ කියන්නේ දැන් අපේ සාංකාරිකෝ කියන අකුසල් ලොක්කෝම අද බැලුවොත් අද මෙහෙම ඉකේ උස්සලා ඉන්නේ නැහැ නමුත් අදාත හොඳ සුදුන කර්මයකින් ගොඩ නැගිලා ඉන්නවනේ ඒක අරවා යටපත් වෙලා තියෙනවා අවදාහරි මතුවේන්නේ බැරි නැහැ පමා වුණොත් අපි නිවන් ගමන පමා කළොත් හොය එනවා ඒක නිසා දැන් ඉතින් මේ ගොඩනගාගත්ත වාසනාව පුණ්‍ය වාසනාවකේ පහතට කඩා වැටෙන්නේ නැති වෙන කියා ගන්නවා දැන් ඔන දෙකක් තෝරගත්තනේ අවිද්‍යා ව්‍යාපාර අතීතය ගැන තුනයි අනාගතය වර්තමානය ගැන තුනයි අනාගතය ගැන තුනයි ඒකට අනික මේ අනික 10 වෙනි කර කියන්නේ මේ අස්ථාන දෝ අස්ථාන භෝධය කියන අස්ථාන භෝධය දැන් ඔන්න උද්ගලයේ ගැනීම පෙරවට අනක්ඛම්මේ අච්චරේති ආඝාතෝ ජායති අනක්ඛම්මේ ශරදීති ආඝාතෝ ජායති අනක්ඛම්මේ චරිද්දේති ආඝාතෝ ජායති ඔන්න තුනයි අතීත අනාගත වර්තමාන තුනක්තාව යක්ෂෙනි මනසත්‍ය අනක්ඛම් අච්චරී අනක්ඛම් ශරදී අනක්ඛම් චරිද්දේති තමන්ගේ ප්‍රේමනාප කෙනෙක් ගැන තවත් තුනක් කියනවා අප්පියස්සනේ අමනාපස්ස අත්තං අච්චරේ අත්තං තරදී අත්තං චරිසති වන තුනයි අත්තානේ වපාන් වාපන ආඝාතෝ ජායති වන 10යි තුනේ තුනේ තුනයි නාමය 10යි ඒ කියන්නේ යකි සුද්ධිලේ ගැන දෝලානට කරදරයක් කරන අදී දනොත් මේ කරදර කරනවා ඉස්තරාවක් කරදර කරනවා අන්න එක සුද්ධිලේ ගැන තුන් කාලෙක තුනයි ඊළඟට යක්ෂිනේ මනාපස්ස මගේ හිතවතට මගේ අසවලාට මගේ අයියට මල් දෙන්න ළඟිට දුවට පුතා අකම්මට මේ කරදරයක් කළා කරලා සිරකලා යම් කරනවා අනාගතේ කරනවා පුතේ දේපුල් කියලා නිසා තුන් අසුුණයි අප්‍රියමනාප තමන්ගේ අප්‍රියමනාව තරහකාර වෙන්නවනේ තරහකාරයාට අර මිනිස්සු හොදක් කරා ඉස්සෙල්ලා උදව් කළා දැන් උදව් කරනවා ඉතිරිලා උදව් කරනවා ඉතින් එතනත් වලක් වෙනවා තේරුණානේ තමන්ද තරහකාරයාට තව කෙනෙක් උදව් කරනම තේරෙත් තරහයි ඒකයි අදහස් වෙනවා බුදුන් නාමයයි ඒකයි ඊළඟ සක්හානේ වාපන ආඝාතෝ කියයි ඒ මොන අචාන ආඝාතී වයින් කොටක් තරහයි සම්පේන කොටක් තරහයි එතකොට ආහාර ගන්නකොට ගර්භණයක් වුණා තරහය. පයින් යනකොට කකුලක් වුණා තරහය. කෙලෙස්කෝ තරුණා තරහය. විදුලම දෙනකොට කොලක ඇලිය වැලිය අතරින් එනකොට තරහය. එතකොට මේ මුස්ලිම් නා දෙනකොට තරහය. තරහ නැතුව හිතන්න පුළුවන්. තරහ නැතුව හිතන්න වරදක් නෙමෙයි. මේ කියන්නේ තරහ ගන්නවා සමහර විට නේ. ඔව්. ඇයි දැන් මොන්නේ? මේ අපිට තුන්ව මොකක් හරි වේල ගන්න තියෙනවා. ඉතින් වහිනවා. මේ මේ දැක්ක මොන්නේ ඉතින් තරහ නෙමෙයි. ඊළඟට තියෙන මොන දැන් බොහොම මහන්සියෙන් මේ රස්නේ මේ රස්නේට තරහ නැන්නේ මොන කඩදරයක්ද අපහායක් මේක. ඉතින් තරහය. ඒ වාගේ අස්ථාන ගැන කුජලේ කර්මණු කොටගෙන නෙමෙයි අචේතනික දේවල් කර්මණු කොටගෙන ගන්න තරහට කියනවා අත්තාන භූති කියන. දැන් මොන 10යි. ওই 10ම ව්‍යාපාරී කියන දෙවෙනි උපක්‍රියයයි. ඊළඟට ක්‍රෝධ උපනා මක්කපන නැහැ. ක්‍රෝධ උපනා තව දෙකක් කියනවා. ඒ ව්‍යාපාරී අවස්ථාව දෙකක් තව ක්‍රෝධ ක්‍රෝධ කියන්නේ අර වගේම වෛර කරනවා උපනා කියන්නේ බද්ධ වෛර කරනවා අතර වසන තුරු මම පරිගන්නවා කියන්නේ දැන් කෙවුදක් දිරුන් වගේ බද්ධ වෛර ඇති කරගන්නවා ඒකට කියනවා උපනාව උපනා කියන්නේ ගැලනවා කියන එකනේ වෛරය වෙලා ගන්නවා ඒක අත්හරින්නේ වාද දෙඩ ගන්නවා කියලා කියන්නේ ඉස්සර. අර දැන් අර කාළි අක්ෂණයේ කතා දෙන ආත්ම 500ක් දෙන්න වෛර බැඳගෙන කොහොමනම් පරිගත්තා කියලා. අන්න ඒක තමයි උපනාහ කියන්නේ. ඒක පළමෙන් හිතේම ක්‍රෝධය ඊළඟට බද්ධ වෛරය උපනාහ. මොන දැන් හතරක් කියන්නේ.